ධර්ම දේශනාව. අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නාගයනේ අරියධම්ම ස්වාමින් වහන්සේ. සදහවත්නි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට නමස්කාරය කියමු. අවසයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආමභන්තේ. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේස මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේස මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. විපරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්බං. ආමභන්තේ සස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සෝ මිත්තා සහගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහරති තථා දතියං තථා තතියං තථා චතුත්ථං ඉති උද්දමදෝ තිරියං සම්බදි සම්බත්තකාය සම්භාවන්තං ලෝකං මිත්තා සහගතේන චේතසා හරිත්වා විහෙරති. සද්ධාවන්ත පින්නතුනි, ත්‍රිලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ සුදු බුදුරජාණන් දෙන දල්දා ස්පර්ශයෙන් දේශනා කරන ලද සුවාසෝදාසක් ධර්මස්කන්ධයේ තැති උතුම් බුද්ධ වචනයක් නිමාත්‍රකාකරන් කියදෙන ධර්ම දේශනාව සඳහා විශේෂයෙන්ම ලෝතුරා බුදු පදමිය සතන මහා බෝධිසත්වයන් වහන්සේලා පුරනු ලබන දස පාරමිතාවන්ගෙන් නම වෙන්නේ මෛත්‍රී පාරමිතාවයි. මේ මෛත්‍රී පාරමිතාව සම්බන්ධ වූද මෛත්‍රී ධ්‍යාන මෛත්‍රී චේතු විමුක්තිය සම්බන්ධ වූද සූත්‍ර පාඨයක් මාතෘකා කරන් කියදෙනු. දැන් මේ ධර්ම ශ්‍රවණය කරන වේලාවයි. ධර්ම ශ්‍රවණය කිරීම සැබවින්ම භාවනාවක් විය යුතුයි. එනිසා තමයි බණැසීම, ධර්ම දේශනා කිරීම, ධර්ම සජ්ජායනා කිරීම, ධර්ම මනසිකාරය නිවන් දොරටුවක් වන්නේ. එවිදී නිවන් දොරටු පහක් අපේ සම්බුදු සසුනේ තියෙනවා. බණැසීම පළමුවෙන්න, බණ දැසීම දෙවෙන්න, ධර්ම සජ්ජායනෙ තුන්වෙන්න, ධර්ම සම්මර්ෂණේ සතරවෙන්න, භාවනාව පස්වෙන්න. ඒ මුලින් කියන ලද සතරත් නිවන් දොරටු වන්නේ භාවනාවක් වැඩමසේ එහිදී නෙමෙයි. දේශකයන් වහන්සේ සේකියා සිකපද 16ක් සිටේ දරාගෙන අදිෂ්ඨාන පහක් සිටේ අදිෂ්ඨාන කරගෙන කර්මස්ථාන සීලසෙන් ධර්ම දේශනා කරන්නේ නම් දේශකයන් වහන්සේට ඒක නිවන් දොරටුවක් වෙනවා. ශ්‍රාවක පිළිසය අන්විහිත නොවේ. සාවධානව දසවන් නවාගෙන භාවනාවකට යෙදුනාහා සමානව සමාධිගතව ධර්ම ශ්‍රවණය කරන්නේ නම් ඒ ආතේක නිවන් දොරටුවක්. නිසා මේ ගත කරන ස්වල්ප වේලාව අප සෑම දිනාටම ධ්‍යාන සමාප්තිය සමාපත්‍ය අභිඥා බල විපස්සනා මාර්ගඵල පිළිවෙලින් සාන්ත ලෝකෝත්තර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට නිවන් දොරටුවක් බාටපත් වේවා කියන අදිෂ්ඨානින් ධර්ම ශ්‍රවණය කරමු. මාතෘකාකල සූත්‍ර පාඨය සිය ගණනාවක් සූත්‍ර දේශනාවන් දක්වමින් ලැබෙන වටිනා සූත්‍ර පාඨයක්. මේ හැදින්වෙන්නේ මෛත්‍රී භාවනාව සම්බන්ධවයි. සෝ මෙත්තා සහගතේන චේතසා ඒකං දිසං පරිත්‍වා විහෙරති. ඒ කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙනි සිවණක් පිරිසේ අයත් දෙවියන් මිනිසයන් සහිත යම්තාක් නිවන් මඟ ගමන් කරන්නන් වෙතොත් ඒ හැම දෙනාටම සාධාරණ වචනයක් සෝ කියන්නේ මේ වචනය. එවැනි මඟඵල නිවන් සඳහා යමු වූ සිතැති නනවතුන් විසින් වැඩි යුතු කර්මස්ථාන භාවනා රසක් තියෙනවා. සමත භාවනා වශයෙන් 40. ඒ සමත භාවනා 40 අතරින් බ්‍රහ්ම විහාර භාවනාවකයි තේ කමඨානක් මෛත්‍රී කියන්නේ. එමේ මෛත්‍රී සාගත සිටින් මෛත්‍රී සාගත සමාධි සිටින් එක් දිශාවකට මෛත්‍රී විහිදුවා පතුරුවා වාසය කරනවා. තථා ဒුතියං තථා තතියං තථා චතුත්ථං දෙවෙනි දිශාවට තුන්වෙනි දිශාවට හතරවෙනි දිශාවටත් එවාගෙම ඉති උද්ධමදෝ උඩ යට දෙදිශාවටත් තිරියං හාස්පස දස දිශාවටම සම්බදි සම්බත්තාය මුළු තුන් ලෝක ධාතුවතම ආත්ම භාව සංඛ්‍යාත සීලම සත්‍ය ප්‍රජාවතම මෙත්තා සාධකේන චේතසා පරිත්‍වා විහෙරති අවේරේන අභ්‍යාපජ්ජේන. වෛරයක් නැති, තරහක් නැති, පටිඝ සංඥාවක් නැති මෛත්‍රී චේතෝ විමුක්තිය විහිදුවමින් පවත්වමින් වාසය කරනවා කියන එකයි මේ ගාථා පාඨයේ සූත්‍ර පාඨ කෙටි තේරුම. විශේෂයෙන්ම බෞද්ධයන්ට මේ මෛත්‍රිය මෛත්‍රිය කියන වචනේ බොහෝම සුපුරුදු වචනයක්. මේ මෛත්‍රිය කියන වචනය පුදුම ආශ්චර්යජනක වචනයක්. මේ මෛත්‍රිය කියන වචනයට තේරුම් ගන්නවා නම් සැබවින්ම ඒක ඇති දස පාරමිතාම පුරන්නට. මේ මෛත්‍රිය පිහිටා සිටගෙනයි මහා බෝධිසත්වයන් වහන්සේලා දස පාරමී පුරන්නේ සමර්ථ වන්නේ. මේ මෛත්‍රිය කියන මිශ්‍ර සිංහල වචනේ පාළි වචනේ හඳුන්වන්නේ මෙත්තා. මෙත්තා මෙත්ති මෙත්තා මෙත්තායන මෙත්තාය තත්තං කියලා ධම්ම සංගණේ ප්‍රකරණයේ නිස්සේප කාණ්ඩයේ වචනයක් සඳහන් වෙනවා. මේ මෙත්ති මෙත්තා මෙත්තායන මෙත්තාය තත්තං කියන වචනේ හැදලා තියෙන්නේ නිද සිනීහනේ කියන ධාතුවෙන්. නිද සිනීහනේ එතන මිද ධාතුව පාලි භාෂාවේ ධාතු ප්‍රකෘතියක් වෙන මිද ධාතුව. ඊ තේරුම සිනීහනේ ඒ කියන්නේ මෘදු භාවයට පත් කරවීම අර්ථයෙහි. සිනිඳු බවට, සංසුන් බවට, සීතල බවට, එවාගෙම හිතන් සේ බවට පමණ අර්ථය තමයි නිද කියන මේ ධාතුවේ තියෙන්නේ. එම නිද ධාතුවට ප්‍රත්‍යක් යෙදලා මෙත්ති මෙත්තා මෙත්තායනා කියන මේ පද හැදලා තියෙනවා. මේක තේරෙම මිත්තේ භවාති මෙත්තා මිත්‍රයා කෙරෙහි පවත්නේ මෛත්‍රියයි. මිත්‍රයා කියන්නේ කවුද? මාතා මිත්තං සතේ ඝරේ තමන්ගේ නිවසේ මෞතේ දෙපළ මිත්‍රයෝ. මිත්‍රයෝ කියන්නේ මෙතන යහලෝ කියන තේරෙම නෙමෙයි. ඒ වගේ කෙටි අර්ථයක් නෙමෙයි මෙතන තියෙන්නේ. හදලා දෙන්නේ දියුණුව කැමති අය. දෙමව්පියන් දෙන්න තරම් දරුවන්ගේ දියුණුව කැමති කෙනෙක් ලෝක ධාතුවේ නැහැ. දෙවියන් බ්‍රහ්මයන් පවා පිහිටවන්නේ දෙවනුයි. එනිසා කුඩා කලපටන් මව්කුසේ ජීවත් වෙන කාලේ පටන් දෙමව්පියන්ගේ පරම මෛත්‍රියක් පවතිනවා දරුවන් කෙරෙහි. එනි මෛත්‍රිය හදවතින්ම අලංකෝම දෙමව්පියන් පවත්වන බැවින් දෙමව්පියන් දෙකෙන මාතා මිත්තන් සතේ ගරේ. එතන මාතා කියන වචනයට මාතා පිතරෝ කියන වචන දෙකම අයිති වෙනවා. මෞර්තිය දෙපළේ ශෝතිය නිවසේ පරම මෛත්‍රියට නැත්නම් මිත්‍රයෝ. ඒකෙන දරුවන්ගේ ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් ගුණයෙන් නුවණින් ධනයෙන් ධාන්‍යයෙන් යසසෙන් ඓශ්වර්යයෙන් හැම දෙයකින්ම දිනුව කැමති වන්නේ හදවතින්ම දිනුව කැමති වන්නේ මෞර්තිය දෙපළේ. ගුරු ශිෂ්‍ය සම්බන්ධයක් මේ වගේ ශිෂ්‍යයන් වෙත පරම මෛත්‍රිය දක්වනවා ආචාර්ය උපාධ්‍යාය උත්තමයෝ. එනිසා එවතුමන්ගේ సంతానවල ශිෂ්‍යයන් කෙරෙහි මේ පරම මෛත්‍රිය පිහිටෙනවා. මෙන්න මේක නිසා මෞපියන් ගුරුතුමන් වැනි සත්පුරුෂ సంతానවල පවත්නා වූ උතුම් ගුණයට කියනවා මෙත්තා කියන මේ වචනේ. එතකොට මේක ඉදී පිහිටන අතර දෙමෞපියන්නේ මේක භාවිතා කිරීමෙන් පුළුවනේ ධ්‍යාන බාත පවා පැමිණෙන්න. මෛත්‍රී ධ්‍යාන බාට පමනුවන්ට පුළුවන්. එනිසා මේ මෛත්‍රිය පිළිබඳව අපි වඩාවත් ක්‍රමානුකූලව අපි දිනු කරන හැටි ඉගෙන ගත්තොත් අපට සෑම වෙලාවකම පුළුවනි මෛත්‍රී සිතින් දවස ගෙවන්නට. අපි අවදෝතම් පටන් නිින්දට යනතුරු සෑම කටයුත්තකදීම මෛත්‍රී සිතින් ජීවත් වෙන්න පුළුවනි. මේක වඩන හැටි ක්‍රමානුකූලව තේරුම් ගත්තොත් මෛත්‍රිය කියන මේ උතුම් ගුණය හද సంతානයේ පිහිටුවා ගැනීමෙන් මා ආනිසංස 11ක් ලැබෙන බව මෙත්තානිසංස සූත්‍රයේදී අංගුත්තර නිකායේ ඒකාදශක නිපාතයේන මෙත්තානිසංස සූත්‍රයේ දැක්වෙනවා. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය බහුලී කතාය යානි කතාය වත්තු කතාය අනුත්ථිතාය පරිචිතාය සුසුමාරද්ධාය ඒකාදශානිසංස පාටිකංකා. ඒ කියන්නේ මේ මෛත්‍රී චේතෝ විමුක්තිය හෙවත් මෛත්‍රී භාවනාව මෛත්‍රී චිත්ත සමාධිය භාවිත කරන ලද්දේ නම් ආශේවිත භාවිත බහුලීකృత කරන ලද්දේ නම් 11 සුමානිසංශයක් ලැබෙනවා. එමනවාද සුඛං සුපති සතෙන් නිදා ගන්නවා. සුඛං පටිභිජ්ජති සතෙන් අවදි වෙනවා. නපාපකං සුඛිනම් පස්සති නපුරු සීන නොදකින්නෙක් වෙනවා. මනුෂ්‍යානම් පියෝ හෝති ගෙල පැලඳි මුතු හරයක් වාගේ හිසේ පැලඳි මල් වඩමක් මල් ඔතුන්නක් වාගේ මිනිසයන්ද ප්‍රියමනාප වෙනවා. අමනුෂ්‍යානම් පියෝ හෝති දෙවියන්ට භූතයන්ද පිසාචයන්ට අමනුෂ්‍යයන්ද පවා ප්‍රියමනාප කෙනෙක් ගරු කටයුතු බාට පත් වෙන කෙනෙක් වෙනවා. දේවතාරක්ඛන්ති ආරක්ෂක දෙවි දේවතාවෝ මෛත්‍රිය වදන්න යහපින් රැක ගන්නවා. නාස අග්ගිවා විසංවා සත්තංවා කමති ජින්නම් හෝ වසවිසෙන් හෝ අවියාමුද වලින් ඒ මෛත්‍රිය වඩන්නා තනතුරක් වන්නේ නැහැ. තුවටන් චිත්තන් සමාධියති වහාම හිත සමාධිගත වෙනවා. මුඛවන්නෝ විපස්සේදති මුහුණේ වර්ණේ පහපත් වෙනවා. අසම්මූල් හෝ කාලංකරෝති නොමුලාව මරණාසන්න මොහොතේ සිහිනුවණින් අන්තිම හුස්ම හෙළනවා. උත්තරින් අපපටි විද්ධන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති මේ ජීවිතයේදී අරිහත්ත්වයේ සාක්ෂාත් කරගත නැති වුණා නම් ඒකාන්තයෙන් මෛත්‍රී භාවනා බලයෙන් භූපාවචන බමල නමයෙන් එකක උපදිනවා. ඒ කියන්නේ ප්‍රථම ඥානයෙන් මෛත්‍රී ප්‍රථම ඥාන ලබාන සිටියානම් ප්‍රථම ඥාන භූමිතල තුනක් වෙන ඒන් එකක උපදිනවා. දෙති ඥාන ලබාන සිටියානම් දෙති ඥාන භූම තුනෙන් එකක උපදිනවා. චතුර්ථමේ තෘතිය ඥාන ලබාන සිටියානම් තෘතිය ඥාන භූම තුනෙන් එකක උපදිනවා. එතකොට මේ කියන ආනිසංස 11 මෙත්තානිසංස සූත්‍රයේ දේශනා කළ කියනවා. ඒවා සම්බන්ධ අපි නැවත නැවත සාකච්ඡා කරමින් දහම් පොත්පත් කියවමින් ආબોධ කරගත යුතු වෙනවා. ඒ කියන්නේ හැමදෙනාම කැමති සැපෙන් නිදාගන්න. මේ සැපෙන් නිදාගන්නට නම් මෛත්‍රිය වැඩමින් නිදාගත්තොත් ඉතාම සැපෙන් නිදාගන්න පුළුවන්. කාමයේ සතුටේ සතුටු මුහුණෙන් ප්‍රබෝධ මුහුණෙන් නෙළුම් මලක් පිපෙනවාගේ උදේ සුමින්දී හිමිදිරි උදේ අවදි වෙන්නේ. ඒ විදිහේ ප්‍රබෝධ සිතකින් පහන් සිතකින් අවදි වෙන්න නම් මෛත්‍රී භාවනාවෙන් නිඳට යන්නට ඕනේ. කාමයේ සතුටේ නපුරු සිහිනයක් වඩන දෙකින්ද. ඒකෙන් නපුරු සිහින දැක්කොත් හිතට බයක් ඇති වෙනවා. නමුත් මෛත්‍රිය වඩන්නාට නපුරු සිහිනයක් පේන්නේ නැහැ. පේනවා නම් පේන්නේ සුභ යහපත් දෙයක් පමණයි. එවැනිම මිනිසයන්ද ප්‍රිය වෙන්න, අමනුෂයන්ද ප්‍රිය වෙන්න මෛත්‍රිය කරන් දෙයක් නැහැ. එනිසා මිනිසයන් අපට අවනත කරගන්න, මිනිසයන්ගෙන් ධාර්මික උපකාර ලබා ගන්නට මෛත්‍රිය වැඩිම අත්‍යවශ්‍යයි. බොහෝ සෙයින් දේවාල ගානියමින් කරන දේව පූජාවන්ට වඩා මෛත්‍රී භාවනාව හරියට වැඩෙනවනම් දෙවියන් සමන් වෙත වඩිනවා. දෙවියන්ගේ උපකාර, ප්‍රභාවය, ආරක්ෂාව, අනුග්‍රහය එළම බැල්ම නිතර ලැබෙනවා මෛත්‍රිය වඩන්නාට. එපමණක් නෙමෙයි දෙමාපියන් දෙන්නෙකු දරුවන්ට ගන්නාක් මෙන් දෙමාපියෝ මෛත්‍රිය වඩන්නාව ආරක්ෂා කරගන්නවා. එවැගේම රසවිස, අවියාවොද, ගිනි විපත්ති වළගෙනවා. ඒ වගේම අනතුරක් වන්නේ නැහැ. එපමණක් නෙමෙයි සමාජයේ සිට වහවහම සමාධිගත වෙනවා. අපි කවුරු සතුටේ හිතේ සංපත් බලකින් ඉන්න හිත සමාධි කරගන්න මෛත්‍රී භාවනාව විශේෂ හේතුවක් වෙනවා. අනික කාලේ තමයි මුහුණ ලස්සන වීම. මුහුණ පමණක් නෙමෙයි සකල ශරීරයම ලස්සන වෙනවා, ප්‍රභාස්වර වෙනවා, පහපත් වෙනවා, ප්‍රසන්න භාවයට පැමිණෙනවා. හේතුව මේකයි. මෛත්‍රී භාවනා වඩන්ට වඩන්ට මෛත්‍රිය කියන්නේ අදෝෂ චෛතසිකේනේ. ඒ කියන්නේ සෝබන සාධාන චෛතසික 19 එකක් නේ අදෝෂ චෛතසිකේ. මේ අදෝෂ චෛතසිකේ තියෙන්නේ සෞම්‍ය භාවයක්. හඳමණලක් වාගේ සෞම්‍ය භාවයක්. ඒ සෞම්‍ය භාවයේ සහිත චිත්ත චෛතසික ධර්මයන් අපේ හිතේ පහළ වෙනකොට වස්තු රූපේ පිරිසිදු වෙනවා. හෘදව රූපේ පිරිසිදු වෙනවා. ලේ ධාතුව පිරිසිදු වෙනවා. ලේ ධාතුව පිරිසිදු වීම නිසා පිරිසිදු ලේ ධාතුවේ සකල ශරීරයේ පැතිරෙමින් නිරෝගී රූප කලාප පද්දවනවා. සමාත රෝගාබාධ තිබුණ නම් ඒවා පවා සුව වෙනවා. ඒවා සුව වෙනවා. එතමනක් නෙමෙයි ආයුෂද වැඩි වෙනවා, වර්ණයේද වැඩි වෙනවා, සැපයේද වැඩි වෙනවා, කාය බලයේද වැඩි වෙනවා, ප්‍රඥා බලයේද වැඩි වෙනවා. යහපත් සිතුම් පැතුම් මුදුන් පමනවා ගැනීමත මෛත්‍රී සිතුම් පුදුම ශක්තියක් ලැබෙනවා. මේ කවුරුදු 15කට පමණ පෙර අපි හිතවත්ම දායක මහත්මේ එතුමාගේ වකුගඩුවල ගල් හැදිලා වෛද්‍යවරු නියම කළා ශල්‍ය කර්මීකින් ඉවත් කළ යුතුයි කියලා. මෙතුමා සැබෑ බෞද්ධයෙක්. හැබැයි වයස 40 පමණ බෞද්ධ ආගමට පැමිණ කෙනෙක්. එතුමා හොඳින් බුද්ධ ආගම හැදෑරුවා. විනය, සූත්‍ර, අභිධර්ම ත්‍රිපිටකයෙන් ඉගෙන ගත්තා. සමථ විපස්සනා භාවනා ක්‍රම ඉගෙන ගත්තා. අන්නයටත් උපදෙස් දෙන්න තරම් සමර්ථ වුණා. එතුමාගේ වෛද්‍ය නීමේ අනුව ශල්‍ය කර්මයට කලින් එතුමා සිය නිවසේ බුද්ධෝ ප්‍රස්ථාන කරමින් බුදුගුණ කියව කියවා මෛත්‍රී වනේ මෛත්‍රී සිතින් තමාටම තමා සත්‍යත්වය කරගත්තා. සෝභගවා ඉතිපි අරහං අරහං වත සෝභගවා අරහන්තං සරණං ගච්ඡාමි අරහන්තං සිරසා නමාමි අනන්ත බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත අරහං ගුණ බලයෙන් මගේ වකුගඩුවේ ගල් දිය වේවා දිය වේවා දිය වේවා මේ විදිහට නවමහා ගුණයටම සත්‍යත්වය කළා. තමාට තමා මෛත්‍රී කරගෙන ඒ සත්‍යත්වය කරනකොට මොකද සිද්ධ වුනේ? දින 15කින් පමණ වෛද්‍ය පරීක්ෂණයට ගිය තැනදී එක්ස්රේ පින්තූරයට ගල් වැටලා නැ ඔක්කොම දියවිලා. මොනතරම් පුදුමද බුදුගුණත් එක්ක මෛත්‍රී වැඩිමෙන් ලත් අත්දැකීම. මේ වාගේ එකක් දෙකක් නෙමෙයි පුදුම ආශ්චර්ය දේවල් දකින්න ලැබෙනවා. මේ අවුරුදු 42කට 43කට පමණ පෙර අපේ ලපට වයසේදී අපේ පියාණන් වහන්සේ බොහෝ මෛත්‍රී භාවනා කළා. එතුමා ආරණ්‍ය සේනාසනේ ආශ්‍රය කරමින් සතර පොහොට ශ්‍රී සමාදම් වෙමින් සෑම දාසයම ගෙදර රාත්‍රී ආහාරයෙන් පසු පැය දෙකක් පමණ බද්ධ පරියන්කේ බැඳගෙන භාවනා කරනට දකිනවා. ඒ පුරුද්ද අපට ඇති වුණා. ඒ පුරුද්ද ඇති වීම නිසා අපට පුළුවන් වුණා බුද්ධ ජයන්ති කාලයේදී නිකුත් වෙච්ච වටිනාවත්නා දහම් පොත්පත් වලින් මෛත්‍රී භාවනාව හදාරන්න. කර්මී මිත්‍ර සූත්‍රයේ රාත්‍රියේ සජ්ජායනා කරන බ්‍රහ්මචාරී ආදී වස්තුමගේ සීලය පිළිපදලා තමාම පද්මාසනේ බැඳගෙන නිදන ඇඳේ මේ මෛත්‍රී භාවනාව කළා. මේ මෛත්‍රී භාවනාව වශයෙන් අපට ඒ කාලේ කිසියෙම ගැඹුරු තේරුමක් තිබුණේ නැහැ. නමුත් ඒ අවස්ථාව හැටේට පතපොතින් දැනගත්ත පිළිවෙලින් දස දිශාවට පාළි භාෂාවෙන් කියන වදන්තියේ අනුව මෛත්‍රී ලැබුවා. විනාඩි 10ක් යන ඉස්සර වෙලා ශරීරෙ නොදැනී යනවා. ශරීරෙ නොදැනී ගියා පමණක් නේ අහස ඉන්නවාද දැනෙනවා. ශරීරෙ පුදුමාකාර සනසුමක් ඒ වෙලාවේ පුළුන් ගොඩක් වාගේ බර නැතු වෙනවා. එපමණක් නෙමෙයි පැය භාගයක් තරම් ඒ කාලය තුළ පුදුමාකාර සිතේ සනසුමක් ඇති වෙනවා. මෛත්‍රී ධ්‍යානය ගැන අපට කිසිම හැඟීමක් ඒ කාලේ තිබුණේ නැහැ. ඒ ගමන් නිින්දට වැටෙනවා. නියමිත වේලා දක්වා ඇඟිල්ලක්වත් අතක් පයක්වත් සෙලවෙන්නේ නැතුව සිහිනයක්වත් දකින්නේ නැතුව සමාධිගත වූවක් මේ සැපෙන් නිඳ ගියා. මේක පුදුම දෙයක්. අවදි වෙන්නේ නෙළුම් මලක් පිබදෙනවා වගේ බොහෝම ප්‍රභාෂණයේ සිටි. බුදු ගුණයක් ත්‍යාගන, මෛත්‍රී වචනයක් ත්‍යාගන අවදි වෙනවා. දවස පුරාම මේ සනසුම හිතට පැවතුණා. අපිට පරිදි වෙන්නත් හේතුව මේකමයි. ඒ විදිහේ මෛත්‍රී භාවනා මාස 6ක් පමණ ගෙන යන විට අපට තේරුණා මේ කිසිවක් නොදන්න නොදරුවායසේදී අපට මේ වාගේ දේ අනිසස් දකින්න ලැබෙනවා නම් වනගත වෙලා පැවිදි ජීවිතයක් හෝ යෝගාවචර ජීවිතයක් ගෙවමින් මේ ගුණ පුරා ගන්නට නැත්තම් මොනතරම් වාසනාවක්ද කියන හැඟීම ඉතුවල් සසුන්ගතෝ පැවිදි වෙන්න පවා යමුනේ. ඉතින් ඒ වාගේ මෛත්‍රී භාවනාව ලපට කෙනෙකුට පවා අනිසස් වෙන දෙයක්. විශේෂයෙන්ම මේ මෛත්‍රී භාවනාවෙන් පුදුමාකාර අධ්‍යක්ෂින් ලබන්ට එදිනදා ජීවිතයේදී පුළුවනි. ඒකනේ බුදුගුණ භාවනාව වගේම මෛත්‍රී භාවනාව සිට සංසම් කරන භාවනාව සිට ප්‍රබෝධයක් දෙන දෙන භාවනාව. එනිසා මේ මෛත්‍රී භාවනාව ලෝතුරා බුදුරජාණන් වහන්සේ එක එක යෝගාවචරයන් සුදුසු පරිද්දෙන් දිගින්ද කෙටියෙන්ද දේශනා කළා තියෙනවා. ශ්‍රාවණ ස්වාමීන් වහන්සේට භාවනා සමතන් හතක් උගන්වනවා. එයින් එකක් තමයි මෛත්‍රී භාවනාව. මේගිය ස්වාමීන් වහන්සේටද භාවනා සමතන් පහක් උගන්වනවා. එයින් එකක් මෛත්‍රී භාවනාව. කන්ද පිරිතේ ඒ කියන්නේ මහා බෝධිසත්වයන් වහන්සේ කන්දක බෝධිසත්ව කාලයේදී මහා වනමැද විෂ ගෝර නාගයන් සර්පයන් ඉන්න වහා මහා වනමැද තමන්ගේ ශිෂ්‍යයන් 500ක් දෙන අයට ධ්‍යාන භාවනා ලැබුවා. ඒ කාලේ ඒ නපුරු විෂ ගෝර සතුන්ගෙන් හිංසා නොවෙන්න පුරුදු කෙලේ කන්ද පිරිත. කන්ද පිරිත කියන්නේ මෛත්‍රී භාවනාවක්. ඒ කන්ද පිරිතේ මෛත්‍රී භාවනා බලයෙන් උන්වහන්සේලාට කිසිම සතුටකින් හිංසාවක් නැතුව වනගතව ධ්‍යාන භාවන වඩන්න පුළුවන් වුණා. අද උනම් කඳ පිරිත භාවිතා කරන්නේ නම් ඒ තනතර ශර්පේ පෑගුණක් දැක කරන්නේ. ඒතරම් පුදුම දෙයක් මේ කඳ පිරිතෙන් දැක්කේ මෛත්‍රී භාවනාව. අනිත් කාරණේ තමයි කර්මීනිත්‍ය සූත්‍රය. කර්මීනිත්‍ය සූත්‍රයේ දේශනා කලේ වනගතව භාවනා වැඩ වූ භික්ෂුන් වහන්සේලා 500ක් නමකට. ඒක පුදුම ආශ්චර්ය දෙයක්. ඒ කියන්නේ මේ 500ක් දෙන වහන්සේ සසුන්ගතව පැවිදිල අවුරුදු 5ක් ධර්ම විනය ඉගෙනගෙන නිසමුක්ත වෙලා උදාසලා කමතාන් ලබාගෙන හිමවත් ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයකට වැඩියා. මහරහත් භාවයට පත් වෙන්න තුන් මාසය ඇතුළතදී උදාසලාට ආත්ම විශ්වාසයක් තිබුණ අපට රහත් වෙන්න පුළුවන් තුන් මාසය ඇතුළතදී. එතරම් සීලයේ පිරිසුදුයි භාවනා කමතාන් හොඳට උගෙනගෙන ගියා. උදාසලා ධම්මානිකට පිරිසුදා වැඩියා දවස් 17ක් තියෙනවා. ඊළඟ ධම්මානිකට වැඩිය දවස් 1000ක් තියෙනවා. මේ දෙගම් යසියුන් උන්වහන්සේලාට ආරාධනා කරලා ඒ ගම් දෙකටම සමීපයේ තියෙන වනාන්තරයක කුටි සෙනසුන් හදලා දුන්නා භාවනා කරන්න. මේ ස්වාමීන් වහන්සේලා පුදුම ශ්‍රද්ධාවකින් සෑදාව නොනිදා භාවනා කළා. දවසක් දෙකක් තුනක් යනකොට වන දේවතාවන්ගෙන් අනුතරක් ආවා. මොකද කාරණේ මේ සිල්ලුතුන් වහන්සේලා දින ඉන්නකොට ආහසේ විමාන දේවතාවන් ඉහළින් දෙබර උදුමට දැස්සා. සීල තේජසේ මහිමය. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා දවස් දෙක තුනකේ යය සීල දෙවි දේවතා දැල්වා. වඩින් නැති බව දැනගෙන රාත්‍රී කාලේ භාවනා කරන තැන්වලට ඇවිල්ලා නපුරු රූප මවා පෑවා. භයානකර රූප මවා පෑවා. භයානකර ශබ්ද ඇති කළා. එවාගේ මහ දුර්ගන්ධ ඇති කළා. එයින් උන්වහන්සේලාගේ හිතේ සමාධිය බිඳිලා වෙනත් වෙනත් රෝගාබාධ ඇති වුණා. දවස් 14ක් ඇතුළත කොහොම ගිලන් වුණා. පාරිශුද්ධ දවසේදී පොහොය උපෝසත විනය කර්මයේ තෙක්කාස වෙච්ච වෙලාවේ තමයි ඔවුනොන්ට තියෙන විපස්සයේ අනිත්‍යය කියලා හිතේ. එයින් සංඝස්තේරයන් වහන්සේ තීරණය කළ අපට මේ සේනාසනයේ සත්‍රායන්නේ අපේ ආපසු ජේතවනාරාමයේ ගින් වෙන සේනාසනයක් ලබා ගනිමු කියලා උදාහසේලා ආපසු වැඩියා කරනොරට. බුදුරජාණන් වහන්සේ දැන දැන නෙවෙයි මොකද මහණෙනි මේ වස්සාන කාලේ ආපසු ආවේ. අනේ ස්වාමීනි අපි බොහෝම රමණීය බොහෝම සික්කලු එවගේම හඳු උස දස්ස ඇති එවගේම ගලාගෙන මේ සිසිල් ජලාශ ඇති වැලි තලා ඇති ගල් තලා ඇති කොහොම විවේකයට සුදුසු සේනාසනයක වස්සසුවා. අපට මේ විදි අමනුෂ්‍යයන්ගෙන් කරදරයක් වුණා ස්වාමීනි අපට වෙන සෙනසුනක් ගන්න අවසර ලැබේවා. ඒ අවස්ථාවේ ශරුවක් යන වහන්සේ මුළු දමදියුතලේ නුවණින් විමසා පරීක්ෂා කළ බාල කිව්වා මහණෙනි මේ 500ක් දෙනා වහන්සේට ජයභීමේ එතනයි ජයභීමේ එතනයි එතන වැඩින්ද එතන වැඩලා මා උපදේශක් දෙනවා ඒ අනුව භාවනා කරන්න එතන ආරක්ෂාවක් දෙනවා ඒ ආරක්ෂක පිළිත්තක් දෙනවා එපමණක් නෙමෙයි ධ්‍යාන වැඩෙන භාවනාවක්ද වෙනවා එපමණක් නෙමෙයි මඟඵල නිවනටද ඒ භාවනාවෙන් යන්න පුළුවන් වෙනවා ඉතින් මේ ගාථා 10ක් ඇති කර්මීනිත ශෝත්‍රය බුදුරජාණන් වහන්සේගේ සංඝ පිරිසට උගන්වනවා මේ සංඝ පිරිස බොහොම ගෞරවයෙන් මේක පිළිගෙන සරුවඥන් වහන්සේගේ ශ්‍රී පාද වන්දනා කොට ආශිර්වාද ලබාගෙන පිටත් උනේ මේ කර්මීනිත ශෝත්‍රයේ සිටින් මෙනි කරමි ආරණ්‍ය සේනාසනයේ ඇතුළු වෙන දමත්ෙන් 500ක් දෙනා එක හඳින් කර්මීනිත ශෝත්‍රයේ සජ්ජායනා කළා මේ ශෝත්‍රයේ සජ්ජායනා කරනකොට මේ සූත්‍රයේ කියවෙන මෛත්‍රී භාවනාව පැතිරීම නිසා වන දේවතාවන් හිත මුරුදු වුණා. අර නපුරු ක්‍රියා කළ වන දේවතාවෝ, රුක්ෂ දේවතාවෝ, විමාන දේවතාවෝ මුරුදු භාවයට පත් වෙලා කොහොම බිමට මිනිස් වෙෂෙන් ආවා. ඇවිල්ලා පෙරමඟ පෙර ගමන් කළ ස්වාමීන් වහන්සේලාගේ අතේතනේ සිවුරුද පිරිකර දොක්කම පිළි අරගෙන කුටිසෙනසුන් වෙත වැඩම කරවන් ගියා. මළු පෙට්මන් හැමෙන්දා පෑන් පෙරහා දුන්න පාදෝවණේ කළ අසුන් පනවා වඩා හිඳෙව්වා. තම් ගම්වාසියන්ට මේ ප්‍රවෘත්තිය දැනුම් දීලා සූපසේ ලැබෙන සැලසුවා මුළු අනාන්තරයේ නපුරු ഘോഷා කරන සත්වයන්ද පක්ෂීන් ඉවත් කර දැම්මා නපුරු දුර්දාන්ත මිනිසයන් ඉවත් කර දැම්මා මුළු මහත් අනාන්තරයේ උන්වහන්සේලාට වායු සමීකරණය කළ කාමරයක් වාගේ බොහෝම සංසුන් වාට පැමිණිවා මේ වන දේවතාවෝ ප්‍රයදාවල් උපස්ථාන කළ පුදුමයිනේද මෛත්‍රී කියන හාස්කම ස්වාමීන් වහන්සේලා දැන්නේ සෑම ඉරියව්වකම කර්ණීය මෙත්ත සූත්‍රයට අනුව මෛත්‍රී වැඩුවා කර්ණීමිත ශෝත්‍රයano මෛත්‍රී වඩද්දී උන්වහන්සේලාගේ සිතේ මෛත්‍රී ධ්‍යාන තුනක් බැගින් පහළ වුණා. මෛත්‍රී ධ්‍යාන පාදක කරගෙන හැරුණ විදර්ශනාවට. විදර්ශනාවට හැරී සිටියේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට මේක පෙනුණා. ඒ සරුවක්ඥන් වහන්සේ දෝනම් මහා විහාරයේ සිටගෙනම බුදු රශ්මාලාවක් මේ 500ක් දෙනාට වෙන වෙනම පේන ඉදිරියට පෙනෙන්න කලස්සලා ගාථාවකින් ධර්ම දේශනා කළා. කුම්භූපමං කායමිමං විදිට්වා නගරූපමං චිත්තමිදං තපෙත්වා යෝධේතමාරං පඤ්ඤා යුධේන ජිතං ච රක්ඛේ අනිවේසනෝ සියා මේ ශරීරයේ බිඳෙන කලයක් මැටි බඳුනක් වාගේ සිතන්ද මේ සිත සකල අයිශ්වරයෙන් පුරුණු නගරයක් නම් රැකගන්නද එවමෙන්න විපස්සනාවට හැරී ලබාගත් කරුණ විපස්සනා ඥානය නොබිඳ පිළිලා නොගෙන එයින් යුතුව ත්‍යාස මාර්යාට පහර දෙන්න යුද්ධ කරන්න ලබාගන්න ජය ආරක්ෂා කරගන්න මේ විදිහට විදර්ශනා සම්ප්‍රයුක්ත අනුශාසනාත්මක ගාථා වැහෙනකොට මේ මෛත්‍රී ධ්‍යානයේ සමාධිගත වූ ස්වාමින් වහන්සේලා 500ක් දෙන එකම තත්පරයක සෞකලේශනසා මහා රහත් භාවයට පත් වුණා ආචාර්යය නේද සරුවක්ඥන් වහන්සේගේ උපදේශය මේ කර්මීමෙත් සූත්‍රයෙන් දැක්වෙන විශේෂයෙන්ම මෛත්‍රිය භාවනාව. ඒ සම්බන්ධව මෛත්‍රිය වදන්තයක් මම ඉදිරියට කියලා දෙනවා. ඒ එක්කම ප්‍රතිසම්බදා මග්ගපාළියේ සරුවක්ඥන් වහන්සේ වදාළ මෛත්‍රිය භාවනාව විස්තර කරමින් ධර්මසේනාධිපති සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ බොහෝම විචිතර භාවනාවක් උගන්වලා තියෙනවා. ප්‍රතිසම්බදා මග්ගපාළියේ මෙත්තා කතාවේ. ඒතුළු ප්‍රතිසම්බදා මග්ගපාළියේ තියෙන පිළිවෙතම අපට ඉතාමත්ම උසස් ත්‍රිපිටක අර්ථ කතාවක් හැටියට හැඳින්වෙන්නේ විසුද්ධි මාර්ගයේට ඇතුළත් වෙලා තියෙනවා. විසුද්ධි මාර්ගයේ දැක්වෙන පරිසම්බිදා මාර්ග පාළියේ තියෙන මෙත්තා කතාවයි. ඒ වගේම අබදාරුන් පිටකේ විභංග ප්‍රකරණයෙන් බ්‍රහ්ම විහාර විභංගෙහි ඇත්තාව පිළිවෙතද මෙත සම්බන්ධයි. කොටින්ම තුන් පිටකේ තියෙන මෛත්‍රී භාවනාශයල සම්පින්දනය කරලායි විසුද්ධි මාර්ගයට මේ මෛත්‍රී භාවනාව ඇතුළත් වෙලා තිබෙන්නේ. ඒ මේ විසුද්ධි මාර්ගයේ පටිසම්භිදා මාර්ග පාළියේ දක්ෂින භාවනා මාර්ග භුම් 23යි. ඒ කියන්නේ මේ මෛත්‍රී භාවනා වැඩිමේදී තමාට මෛත්‍රී කරගෙන සම්භාවනී විතවතුකට මෛත්‍රී වඩලා, මධ්‍යස්ත්‍යන්ත වඩලා, ඊළඟ තහිතවන්තයන්ට මෛත්‍රී වඩලා, ඊට පස්සේ සීමා සංවේදයේ කියලා. තමාගේ හිතවතාගේ මඳහතාගේ අහිතවතාය කියන සීමාවක් නැතුව සෑම දිනකම සම සාධාරණව මෛත්‍රී වඩන්න සමර්ථනාට පස්සේ භූමි වාසයෙන් තමයි ඉන්න විහාරය, තමන් ජීවත් වෙන ගම්මානය, තමන් ජීවත් වෙන ප්‍රදේශ නගරය, තමන් ජීවත් වෙන රටය, තමන් ජීවත් වෙන ලෝකය නිර්දේත ඈතට ඈතට මෛත්‍රී විස්පාරයේ පතරවලා දිශා වශයෙන් වැඩෙනවා. නැගෙනහිර, දකුණ, බටහිර, උතුර, නැගෙනහිර අනු දිශාව, දකුණු අනු දිශාව, බටහිර අනු දිශාව, උතුර අනු දිශාව, යට දිශාව සහ උඩ දිශාව. මේ දස දිශාවට මෛත්‍රී විස්පාරණය කරන පතරුණා. එතකොට මේ මෛත්‍රිය වැඩි වෙනත සත්ව කොට්ඨාස පද 12ක තලින් කරගෙන තියෙනවා. සත්ව කොට්ඨාස පද 12ක තලින් කරගෙන එවගෙන් දෙති අධ්‍යාන 480ක් ත්‍ෘති අධ්‍යාන 480ක්. හැබැයි අනෝදිසෝ පරණේ කියලා දිශා වශයෙන් නොගෙන සත්ව කොට්ඨාස 12ට පමණක් මෛත්‍රිය වැඩි වෙනේ ප්‍රථම අධ්‍යාන 48ක්. ද්විතිය අධ්‍යාන 47ක් ත්‍ෘතිය අධ්‍යාන 47ක් කියලා මේ දෙන්න ලබන්න පුළුවන්. දේශා ප්‍රථම අධ්‍යාන සියල්ලම ඕදිසෝ අනෝදිසෝ කියන දෙපිළිවෙලෙම වැඩුවොත් ප්‍රථම අධ්‍යාන 528ක් ලැබෙනවා. ද්විතිය අධ්‍යාන 528ක් ත්‍ෘතිය අධ්‍යාන 528ක්. ඒ පිළිවෙල මම කියලා දෙන්නම්. විශේෂයෙන් මේ මෛත්‍රී භාවනා වඩන්නේ ධ්‍යාන වඩන්න ප්‍රථම දින සමාතයි. සමාත මෛත්‍රී වඩන්නට ඕනේ. සමාත මෛත්‍රී වැඩි වෙනින් කවදාකවත් ධ්‍යාන ලැබෙන්නේ නැහැ. සමාත වඩන්නේ සාක්ෂි පිණිසයි. මා මින් අන් අයද කියලා කියන්න ඕන නිසායි සමාත මෛත්‍රී වඩන්නේ. සමාගේ දෙක තුනේ පතන් ඉෂදාක්වා ශරීරය මොනම හේතුවකින්වත් සමා දීරාටපත් උනත් හිතේ තරහක් ව්‍යාපාදයක් කටික සංඥාවක් පහළ නොකර ගන්න හැටියට සමා හිතේ මෛත්‍රී පිහිටුවා ගන්න ඕනේ. සමන්ත කෙනෙක් ගැහුවත් දැන්නත් වරදක් කළත් අලාභයක් කළත් අයසක් කළත් නින්දාවක් කළත් දුක් කරදරයක් දුන්නත් කොයි ලෙසකින්වත් හිතෙන් ඇති තරමට සමාගේ හිතේ මෛත්‍රී පිහිටුවා ගන්නවා. එසේ පිහිටුවාගෙන ඊළඟට සමා සිතාම හිතයිසෙ. ඒ කියන්නේ සමාගේ ජනෝපියන් ජීවත් වෙනවා නම් දෙමෝපියන් ආචාර්ය උපාධ්‍යායන උතුමන් කල්යාණ මිත්‍රයන් ගුරු උතුමන් මේ වාගේ සම්භාවනීය ගරු කටයුතු සමාත හදවතින් මෙත් කළ සත්පුරුෂයෙක් ඉස්සරහට හිතා ගන්නවා. තමා ඉදිරියෙන් බමයක් කරන් දුරින් එතුමා ඉන්නවා හැටියට බලාගෙන එතුමාගේ නුහුණ දැස පිටින් අරමුණු කරගෙන එතුමාට මෛත්‍රිය වැඩෙනවා. මෛත්‍රිය වැඩිීමේදී එක් ක්‍රමකිනියක් අරගෙන බොහෝ වේලාවක් වඩන්නට ඕනේ. එසේ වැඩිීමේදී තමා හිතේ අර නීවරණ යටපත් වෙලා සමාධිගත වෙන්නේ. ඉතින් ඒ එක්කෙන අරමුණු කරගෙන මෛත්‍රී ධ්‍යාන 12 දකින් වඩන්න පුළුවන්. හැබැයි මේක මේ ධ්‍යාන කියවම සමහර කෙනෙක් භය වෙන්න පුළුවන් අපිට කොහෙද ධ්‍යාන කියලා. එහෙම හිතන් දෙපා. මේක කිසි බෞද්ධයන්ට ලබන්න පුළුවන් දෙයක් බවයි මගේ හැඟීම. එනිසා පුතන් නැටවන්න අපිට වඩන්න බැරි කමතහනක් නැහැ. ලබන්න බැරි ප්‍රතිඵලයක්ද නැහැ. එනිසා අපි මේ ගැන වඩාත්ම උනන්දු වන්නට ඕනේ. ඊළඟට සමාධි හිතවන්තයා ගැනීම තවත් 10 දිනක් විතර ගන්නවා වෙන වෙනම. ඊළඟට මධ්‍යස්ථ කෙනෙක් සමාත හිතවත්කමකුත් නැහැ අහිතවත්කමකුත් නැහැ. එවැනි එක්කෙනෙක් කරගෙන ධ්‍යාන වඩනවා. ඒ වගේ 10 දිනක් ගන්න. තවත් සම්පමණ ඒ සතුරු කුජලයේ දිස්නාත අරගෙන උහතත් මෛත්‍රිය වැඩනවා. මේ විදිහට සමාය හිතවතාය මඳහතාය අහිතවතාය කියන කොටස් හතරට හොඳට වැඩියන් පස්සේ තමයි මෛත්‍රිය ඈතට ඈතට විහිදුවන්නේ. ඉතිපන්දං එලියක් දැල්වුවාම ඒකම යොදුන් ගණන් ඈත කියලා වැටෙන්නේ නැහනේ. ඒ වාගේ මේ ස්වල්පතා භාවනා මාත්‍රයෙන් ඈතට විහිදුවන්න බෑ. සමාරු මෛත්‍රී භාවනා කරන එක වර්තන දස දිශාවට විහිදුවනවා. සාර්ථක නැහැ. ඒකේ සත්‍යය තාම දුර්වලයි. මෛත්‍රී විස්පාරණය කරන්න නම් තමාගේ හිතේ මෛත්‍රී ධ්‍යාන බලය සමාධිය ශක්තිමත් වෙන්නට ඕනේ. එතකොටයි ඈතට ඈතට ඊදවන්න පුළුවන්. ඒ කියන්නේ ඉතිපන්දම් 1000ක තරම් විශාල එළියක් දැල්ලුවොත් බොහොම ඈතට ආලෝක වීදෙනානේ. බොහොම ඈතට ආලෝක තෙන්න පුළුවන්. එලාගේ මේ සඳ මණ්ඩලක් වාගේ ඉරු මණ්ඩලක් වාගේ සමාගයේ සිටේ මෛත්‍රිය ආලෝකේ මෛත්‍රී ශක්තිය දරාගත්ත නම් බොහොම ඈතට දශදාශස්සක් වල නෙමෙයි අනන්ත සත්වයට වඩන්න පුළුවන්. මෙන්න මේ මට්ටමට තමයි මෛත්‍රී ධ්‍යානය පුරුදු කරන්නට ඕන කරන්නේ. ඊටවට අපි ශලක බලමු මෛත්‍රී භාවනා වැඩිීමේදී පිළිවෙත. අහං අවේරෝ හෝමි අබ්භාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී අත්තානං පරිහරාමි කියන පාඨය. මේක තමන් සමාධිය කියා ගන්නකොට මම වෛර නොවේමි වෛර නොවේමි වෛර නොවේමි වෛර නොවේමි කීපවර සමාධිය කියා ගන්න. මම තරහ නොවේමි තරහ නොවේමි තරහ නොවේමි තරහ නොවේමි තරහ නොවේමි කීපවර හිතා ගන්න. මම නිදුක් නිරෝගී වේමි නිදුක් නිරෝගී වේමි නිදුක් නිරෝගී වේමි නිදුක් නිරෝගී වේමි බොහෝ වාරයක් කියා ගන්න. මම සෝපත් වේමි සෝපත් වේමි සෝපත් වේමි සෝපත් වේමි තමාට මේ දෙයට පද හතරකින් මෛත්‍රිය කරගන්න. මෙතන වෙන්වා වෙන්වා කියනට වඩා තමා ඒ ගුණේ සිහිපත් දවයි මෙතන කියෙන්නේ. මම වෛර නැහැ. මේ වෙලාවේ මම වෛර නැහැ. ඒකයි වෛර නොවේමි කියන්නේ. එවන් ඊළඟට සමා අපි හිතමු තමන්ගේ ආචාර්යයන් වහන්සේ තමන් ඉස්සරහා හිතාගෙන මාමෙන් මාගේ ආචාර්යයන් වහන්සේ වෛර නොවේවා වෛර නොවේවා වෛර නොවේවා වෛර නොවේවා මෙමු දහස්වරරි කියලා ඒ වගේ හිතේ සමාධියක් උපදව ගන්න පුළුවන්. ඊළඟ තරහ නොවේවා තරහ නොවේවා තරහ නොවේවා නිදුක් නිරෝගී වේවා නිදුක් නිරෝගී වේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා මේ විදිහට එක වචනේ සියවර දහස් වාරාලේ කියව කියලා ඉන්නකොට හිත සමාධිය එනවා. වචනෙන් වචනයට මාරු වෙන්න ගියේ පිටමනට සමාදි වෙන්නේ. හිතේ තැන්පත්දා වෙන්නේ වචනේ පෙරලෙස්සේ හිත දුවනවා. එනිසා මෙන්න මේ පිළිවෙලට මෛත්‍රී ධ්‍යාන වැඩීම අපට පුළුවන්කම ඇති කරගන්න ඕනේ. විශේෂයෙන්ම මා මේත මුලින් වාරයකදී ප්‍රකාශ කළ බුරුමරට මොළමියන් ආරන්නේ සේනාසන වාසයේ අග්ගමහා කම්මස්ථානාචාර්යේ සාල්ෂාඩෝ නාහිමිපාණන් වාසයේ උගන්වපු මෛත්‍රී භාවනාව අධ්‍යයන. ඒ කියන්නේ ආනාපාන සතියෙන් ධ්‍යාන ලබාගත් යෝගාවචරයේක දප්පින් ශාකාර ධ්‍යාන ලබාගෙන ඉන්නතුරු ඕදාත කසලෙන් ධ්‍යාන උපදවාගෙන මෛත්‍රියට හැරෙනවා. තමාට මෙත් කරගෙන ආචාර්යයන් වහන්සේ වැනි කල්යාණ මිත්‍රයෙකු අරමුණු කොට මෙත් වැඩනවා. එවගේ 10 දිනක් පමණ ගන්නවා. නැදහත් 10 දිනක් විතර ගන්නවා. වෛරී කෙනෙක් අරගෙන ඊට පස්සේ 10 දිනක් විතර ගන්නවා. එහෙම සීමා සම්බේධය කරලා තමයින විහාරයේ සීල සත්‍යෝ, තමයින ගමේ සීල සත්‍යෝ, තමයින නගරේ සීල සත්‍යෝ ඔහොම සත්ව කොටාස 12ක් වෙන් කරගෙන මුළු සක්වල දක්වා මෛත්‍රිය ඈතට විහිදුවනවා. මේ එක එක වාරයක් පාසා ප්‍රථම ධ්‍යාන 4ක්, දෙති අධ්‍යාන 4ක්, තෘතිය අධ්‍යාන 4ක් ගැනීම ලැබෙනවා. ඊට පස්සේ දස දිශාවට වඩනවා. හැබැයි මේක අපි වැදගත් කාරණයක් මතක් කළ යුතු තියෙනවා. තමන් ඉන්න තැන ඉඳලා හරහට හිත යවනවා නම් හිත පැතිරෙන්නේ නැහැ. තමා ඉන්න තැනලා සිටියේ ශක්තිය ඉහළට ගන්න ඕනේ. දෙවලව බමලව අකනිතා බමලව බලාගෙන දක්වාදී හිත ඉහළ තිහිනට ගන්න තෝරන. ඉහළට අරගෙන වර්ෂාවක් වහින්න වගේ මේ විදිහට තුන් ලෝකයට මෛත්‍රියේ විසිදුවන්න තෝරන. මේක වඩන පුද්ගලයන්ට පුදුමාකාර ආධ්‍යාත්මික සැනසීමක් ලැබෙන්න පුළුවන්. නිසා මෙන්න මේ නිසා මේ මෛත්‍රී භාවනාවේ විස්තරණය කරන ආකාරය අපි වඩා පැහැදිලි කරගන්න බලමු. අනිත් කාරණේ තමයි එදිනෙදා ජීවිතයේ මේ මෛත්‍රී භාවනාව තුළින් ලබා ගන්න පුළුවන් ශක්තිය. අපේ බුදුරජාණන් වහන්සේ අඟුලිමාල දමණය කළා නේද? මේ කොහොමද දමණය කළේ? මේ ලෝකයට විහිදුවන මෛත්‍රී චිත්ත තරංග ධාරාව අඟුලිමාලගේ හදවතට යොමු කළා යුණාසේ තුන් යොදුන් මඟ ගමන් කළේ. අන්තිමේ අඟුලිමාල මොනතරම් දමණය වුණාද? සර්වඥන් වහන්සේගේ ශ්‍රී පාද වන්දනා කළ පැවිදිත් වුණානේ. භාවනාවට ගත්තේත් මෛත්‍රී භාවනාවනේ. ඒ ජීවිතේම නික්මේක රහත් කෙනෙක් බවට පත් වුණා නේද? මෛත්‍රී බලය මොනතරම් පුදුමද? උන්වහන්සේ ආලෝක යස දමණය කළේ කොහොමද? උන්වහන්සේ තුන් ලෝකයට විහිදුවන මෛත්‍රී චිත්ත තරංග ධාරාව එකම ආලෝක යක්ෂයාට හදවතට යොමු කළා. එයින් ඔහු දමණය වුණා, සෝවාන් ඵලයට පත් වුණා. මේ වාගේ දෙවියන්ද, මිනිසයන්ද, අමනුෂයන්ද, තිරිසංගත සතුන්ද, යක්ෂයන්ද, පාක්ෂසයන්ද, එවාගෙම මහා දෘෂ්ටිගතක ධාත්මණයන්ද, පරිබ්‍රාජකයන් උන්වහන්සේ දමණය කළ වාර අනන්තයි. ඒ හැම දෙනාටම හදවතේ උන්වහන්සේ මෛත්‍රී චිත්ත විස්පාරය යවලයි ඒ විදිහට සකස් වුණේ. අපි නිදසුනක් වශයෙන් ගන්නේ අපි ගමන කරන බසයක, නැත්නම් දුම්රියක, නැත්නම් වාහනයක මේ අනුවත අපට පුළුවන් නේද මේ මෛත්‍රී සිතින් ඒ පුජ්‍යලයන්ගේ සිතට සමාගිත චිත්ත තරංගයවන් වාහන යන රේදුරු තුමා හිතාගෙන මේ රේදුරු තුමා වෛර නොවේවා, තරහ නොවේවා, නිදුක් නිරෝගී වේවා, සුවපත් වේවා, සිහිනුවණින් ගිය පදවාවා, කරුණාවෙන් ඉවසීමෙන් සියසේ පදවාවා, මේ විදියට උහුතු මෛත්‍රී කරනවා. එවාගෙම ඒ වාහනේ තවක් වෙනවා නම් මගේ පිරිස එයාට මෛත්‍රී කරනවා. මේ වාහනේ අයිතිකාරයන්ට මෛත්‍රී කරනවා. මේ වාහනේ යන පාර ඉදිරියෙන් එන තැනට මෛත්‍රී කරනවා. පස්සෙන් එන තැනට මෛත්‍රී කරනවා. පාර දෙකත් නිවෙස්වලින් එන තැනට මෛත්‍රී කරනවා. එහෙම පිටින් මේ ගමන මෛත්‍රී ගමනක් වෙනවා නේද? වතුර නාන විට, ආහාර ගන්න විට, ගමනක් යන විට, කවර හරි රාජකාරියක් කරන විට ඒ ක්‍රියාවට අදාළ හැටියට පුද්ගලයන්ට මෛත්‍රී පතුරවමින් දවස ගෙවන්න පුළුවන් එදිනෙදා මොනතරම් සැලසිල්ලක්ද? සමාජ රෝග නිවාරණය කරගන්න මේක හේතු වෙනවා. මේ මෛත්‍රී භාවනාව තුළින් පිළිකා රෝග සුව කරගෙන තියෙනවා. එවාගෙම අර මුලින් සඳහන් කළා වගේ සලත්වා රෝගාබාධ සුව කරගන්න මේ ශක්තිය ලැබෙනවා. එවාගෙම මේ මෛත්‍රී භාවනාව නිතර නිතර වැඩි වීමෙන් අර 11 මහා ආනිසංස පමණක් නෙමෙයි කුඩා අනුකුඩා ආනිසංස කිය දහස් ගාණක් අපට ලබන්න පුළුවන්. මෙන්න මේක නිසා මේ මෛත්‍රී භාවනාව ගැන අපි වඩාත්ම අවධානය යොදන්න ඕනේ. හැබැයි තමාට සතුරුය, මිතුරුය කියලා කිසිම බෙහෙදයක් නැතුව මේ වඩන්න තාපි උත්සාහවන්ත වෙන්න ඕනේ. බෞද්ධයන් වශයෙන් බෞද්ධයන්ට පමණක් නෙමෙයි බෞද්ධ අවබෝධ සිංහල අසිංහල හැම දෙනාට මේක හැටියට මෛත්‍රිය වැඩෙනවා නම් ඕන්ට ඒම් පුදුමාකාර සැනසීමක් ඉඳ ගන්න පුළුවන්. අපේ සරුවඥන් වහන්සේට තිබුණේ නැහැනේ පුද්ගල භේදයක්, ආගම් භේදයක් තිබුණේ නැහැනේ. හැම දෙනාටම සමසිත සම මෛත්‍රිය පැවැත්වානේ. මෙන්න මේක නිසා සරුවඥන් වහන්සේගේ ශ්‍රාවකයන් ශිෂ්‍යයන් හැටියට අපි හැම දෙනාම සමසිත පවත්වන්න මෛත්‍රිය භාවනා පුරුදු කරගන්න ඕනේ. පාමුලින් ප්‍රතිඥාවක් දුන්නානේ කරණීය මෙත් සූත්‍රයට අනුව මෛත්‍රී භාවනාවක් මං කියලා දෙන්නම් කියලා. ඒ සම්බන්ධව මෙන්න මෙහෙම කෙටිවදන්තයක් මා ඉදිරිපත් කරනවා. මේක හැම දිනාටම ප්‍රයෝජනවත් වේවි. ඒක ඒ අනුව තම සමාගයේ වචනෙන් සමාත ගැළපෙන බසින් ඒ වගේ වදන්ති හදාගෙන හරි නිතර නිතර භාවිතාත්මේ වැඩගත් වෙනවා. කර්ණීමෙත් සූත්‍රයේ තියෙන සත්පොට්ටාස 20. ඒ සත්පොට්ටාස 20ට මෛත්‍රිය වචන තුනක් දැකින් වෙනවා. ඒතකොට එතන තියෙන 60ක්. දෙවියද 60ක් තියෙනවා. ඒවා තවත් දුරට හතරවගෙන ගනිමින් අර මුලින් සඳහන් කළා වගේ මෛත්‍රී චේතෝ විමුක්ති 527ක් වුණත් කොටවා ගන්න පුළුවනි. ඒක මේ විදිහට අපි භාවිතා කරනවා. සුමිහිරි නිවන් සපතින් සනසෙනු පිමිස මම පිළිවෙත් තෙරීමේ සමතෙක් වන්නෙමි. නම කායක සුවයෙන් සුවපත් වෙම්වා බිය වූ දුරු නැත්තෙක් වෙම්වා සුවපත් වූ සිත්ත්‍යෙක් වෙම්වා මාමින් මාගේ හිතවත් ඌද මඳහත් ඌද අහිතවත් ඌද සියලු සත්වයෝ කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්ත්‍යෝ වෙත්වා කෙලෙස් සති සත්වයෝද නිකෙලෙස් ආර්යයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්ත්‍යෝ වෙත්වා දිත් වූ ශරීර ඇති සියලු සත්වයෝද කෙටි ශරීර ඇති සියලු සත්වයෝද දෙගින් මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්ත්‍යෝ වෙත්වා මහත් ශරීර ඇති සියලු සත්වයෝද ඉතා කුඩා ශරීර ඇති සියලු සත්වයෝද ප්‍රමාණයෙන් මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්ත්‍යෝ වෙත්වා වතකොරු ශරීර ඇති සියලු සත්වයෝද ඉතා සියුම් ශරීර ඇති සියලු සත්වයෝද මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්ත්‍යෝ වෙත්වා දුටු සත්වයෝද නුදුටු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්ත්‍යෝ වෙත්වා ළඟ වෙසෙන සත්වයෝද දුර වෙසෙන සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්ත්‍යෝ වෙත්වා ඉපදුන සත්වයෝද උපදින සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්ත්‍යෝ වෙත්වා උදයින්න සත්වයෝද යතින්න සත්වයෝද සරසින්න සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්ත්‍යෝ වෙත්වා කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා කලිගැනීම් නොකරේවා වංචා නොකරේවා රැවටීම් නොකරේවා කිසිවෙක් කිසිවෙකුට කිසි කෙනකදී නින්දා නොකරේවා අවමන් නොකරේවා හෙළා දැකීම් නොකරේවා කිසිවෙක් කිසිවෙකුට කිසි තැනකදී කිසි අයුරකින් දුකක් හේදාවක් කැමති නොවේවා සියලු සත්ත්වෝ සියලු දෙනාගේ සැපයට කැමති වේවා යකින් අවීචේ පතන්ද උඩින් භවග්‍රේ දක්වාද සරසින් අනන්තා පරිමාණ ලෝක ධාතුවල ඇත්තවුද සියලු සත්ත්වයෝ කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිත්ත්‍යෝ වෙත්වා අප්‍රමාණවෝ සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා එතන දරුවෝක ඇති ගුණවත් මව්පියන් දෙපළ තම දිවිනතකා එම දරුවාගේ දියුණුව ආරක්ෂාව කැමැති වන්නාසේ සියලු සත්ත්වයෝ සියලු සතුන් වෙත අසීමිත මෛත්‍රිය පවත්වත්වා උදයාට සරස දස දිශාවෙහි සියලු සත්ත්වයෝ සියලු සතුන් වෙත අතිශයින් සාන්ත වූ මෙත්සිත වඩත්වා ඉඳින හිටින නිඳන ඇවිදින සමීරියව වෙහිදීම මෛත්‍රී බ්‍රහ්ම විහරණයෙන් යුක්ත වෙත්වා සියු පිරිසුදු සීලයෙන් සුවඳවත්තේ උතුම් ඥානාලෝකයෙන් ආලෝකමත්තේ සැමදේ කෙරෙහි තෘෂ්ණාවන කොට සමකල්ලිම සීල සමාධි ප්‍රඥා ගුණ විහිදුවමින් චිත්ත විසුද්ධියේ පටන් ඥාන දර්ශන විසුද්ධිය දක්වා උතුම් විසුද්ධි මාර්ගයෙහි ගමන් කොට ජාත්‍යාදී සංසාර දුකින් අතමිදී අජරාමර සාන්ත ලෝකෝත්තර අමා මහ නිවන් සුව ලබත්වා මේ විදිහට කර්මයේ මෙත්ත සූත්‍රය ආශ්‍රයෙන් අපට භාවනා වදන්ති හදා ගන්න පුළුවන්. සැබවින් පාලියෙන් තියෙන මේ දේශනාවන් තමාට තමාගේ යතහන බසින් විතර භාවිතා කිරීමදීම ඒ සැබෑම ඥාන සම්ප්‍රයුක්තව ප්‍රතිපත්තියක් බවට පැමිණෙනවා. නිසා මේ කරණීය මෙත්ත සූත්‍රයේ දවසට 21 වරක් හරියම් කෙනෙක් භාවිතා කරලා යමක් හිතෙනවා නම් ඒ දේ පවයිෂ්ක සිද්ධ කරගන්න මේ පුදුම බලයක් තියෙනවා. නිසා අපේ සියලුම බෞද්ධයන් වෙත කරුණාවෙන් ආරාධනා කරනවා උදේ අවදි වෙනකොටම අදිෂ්ඨාන කරගන්න අද දාසම මෛත්‍රී භාවනාවෙන් ගත කරනවා. අද මේ දාස පුරාම සෑම ඉරියව්වකම මෛත්‍රී සිත පාවිච්චි කරනවා කියලා හැම විටම මෛත්‍රී අදිෂ්ඨාන කරගෙන කටයුතු කිරීමේදී දාසම පිටින්ම ආරක්ෂිත දවසක් බවට වාසනාවන්ත දවසක් බවට පැමිණෙනවා. ඒසා බුදු පසේබුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් මේ මෛත්‍රියේ පාරමිතාවකින් පුරලා ඒ උත්තරීතර අදුමතාත්‍ය මුදුන් පමුණවා ගන්නට යුතුය. එනිසා දැන් අදාතමේ අවස්ථාවේදී ඉදිරිපත් කළ භාවනා කර්මස්ථාන පිළිබඳව ධර්මයේ දරවෝද භාවනා කමතම් කියාදෙන ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයන් සම්මුඛ වෙමින් මේ සම්බන්ධ වැඩි අවබෝධයක් ලබාගෙන මේ භාවනාවෙන් නිසිපල නෙලා ගැනීමට උත්සාහවන්ත වෙත්වා කියා මම මෛත්‍රියෙන් ආරාධනා කරනවා. මෙතෙකින් සීලයක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් මේ කුසල සම්භාර ධර්මය අපට බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට මේ දාන පාරමිතා, සීල පාරමිතාද දස පාරමිතාවන්ගෙන් අගතන්පත් වෙමින් මෙලව ආවර්ණ සත බල ප්‍රඥා විලිමින් දලව දාගෙන කෙලවර බුදු පසේ බුදු මහරහතන් වහන්සේ ආબોධ කොට වදාළ අජරාමර ශාන්ත ලෝකෝත්තර අමානහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා කියා මෛත්‍රිය මා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. තේ ධර්ම ශ්‍රවණේ කිරීමෙන් අත්ව කුසලානි සංසබලෙන් සෑම දිනාට සාන්ත අමාමහ නිවන් සුවක් වේවා. අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නාගිනේ අරිධම්ම ස්වාමීන් වහන්සේ පැවැත්වූ ධර්ම දේශනාවටයි ඔබේ සවන් දුන්නේ.